ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ආනාපාන සති අස්ස පරිපුන්නා සුභාවිතා අනුපුම්බං පරිචිතා යථා බුද්ධේන දේශිතා සෝ ඉමං ලෝකං පභාසේති අබ්බාමුත්තෝ චන්දිමාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් භාවනා කර්මස්ථාන අතර මහා පුරුෂ භාවනාවක් වන ආනාපාන සති භාවනාව සවිස්තරව දේශනා කළ අවස්ථාවක දෙසූ ගාථාවක් ධර්ම දේශනයේ සඳහා මාතෘකා කරන්න යෙදුනේ. බුද්ධ ශාසනයේ කල්ප කෝටි ගණනාවකින් ලැබෙන්නේ අබුද්ධෝත්පාද කාලවල භාවනා සම්බන්ධ යෙදීම් අපමණ තියෙනවා. විශේෂයෙන් කල්ප විනාශ ආරම්භයේදී මුළු ලෝක ධාතු වාසී සීලම සත්‍යෝ සුගති ලෝකවල ඉපද ධ්‍යාන භාවනා වඩා බඹලෝ යන සිරිතක් තියෙනවා. එසේ නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් පසුව භාවනාවෙන් ලැබිය හැකි උසස් මාර්ගය පහදා දක්වලා තිබෙනවා. ඒ කියන්නේ නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණ ආදීන්ගෙන් දෙලෙන ලෝක සත්‍යයට අජාති අජර අව්‍යාධි අමෘත අසංකත ධාතු සංඛ්‍යාත විනස් නොවන සාන්ත සදාපාලික අමා මහ නිවන් සුව පිණිස භාවනා වැඩීමේ උපදේශයයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ ගාථා දේශනාව අපි සලකා බලන්නට වටිනවා. පටිසම්මෙදා මග්ගපාළියේ ආනාපාන සති කථා නම් වූ දේශනා කොට්ඨාසයක මේ දේශනයේ ගාථා ඇතුළත් වී තිබෙනවා. ත්‍රිපිටක ධර්මයේ වැඩිම ප්‍රමාණයක් ආනාපාන සතිය ගැන දේශනාව සඳහන් තියෙනවා. සූත්‍රාන්ත පිටකයේ දීඝනිකායෙහි මා සතිපට්ඨාන සූත්‍රය, මජ්ක්‍ධිම නිකායෙහි සතිපට්ඨාන සූත්‍රය, සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුක්තය, එවාගෙම කුද්දක නිකායේ මේ ප්‍රතිසම්බිදා මග්ග පාළිය, විනය පිටකයේ පාරාජික පාළිය, අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණය මේ ආදි ස්ථාන රාශියක දේශනා කොට ඇති සවිස්තර දේශනාවක් ආනාපාන සති භාවනා සම්බන්ධ දේශනාව. මේ ගාථාවේ කෙටි තේරුම මෙහෙමයි. ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා දිහි පැරිදි යම් කිසි බෞද්ධයෙකු විසින් ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේ දෙසූ පරිද්දෙන් පරිපූර්ණ වඩන ලද්දේ නම් සුභාවිත ලෙස වඩන ලද්දේ නම් අනුපිළිවෙලෙන් වඩන ලද්දේ නම් මේ බෞද්ධයා තමන්ගේ ආසභාවයේ නැමැති ලෝකයේ පසළොස්වක් බොහෝ දවසක උදාවන වලාගැදින් නිකුත්තු කුංසඳ මණ්ඩලක් මෙන් තමන්ගේ ආත්භාව ලෝකය බබලෝනවා කියන එක මේ ගාථාවේ කෙටි තේරුමයි. බුදුරජාණන් වහන්සේ දෙසු මේ භාවනා මාර්ගය බෞද්ධයන් වශයෙන් නිතර නිතර අහන සාකච්ඡා කරන යෙදෙන භාවනා මාර්ගයක්. ඒ නිසාම මේ භාවනා සම්බන්ධව නිවැරදි වූ පැහැදිලි වූ අනුපිළිවෙල දැනගෙන තිබීම වැදගත් වෙනවා. අද මේ පොසොන් මහා උපෝසත දවස නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනාවට මුල්ලංකාද්දීපයම සදාම්මාලෝකෙන් ඒකාලෝක වුණු මේ උතුම් උපෝසත දවසේදී මතුවානාගතේ අද පටන් ඉදිරියානාගතේ ධ්‍යාන මාර්ගඵලාවින් පහළ වෙත්වා කියන ප්‍රාර්ථනා ඇතුව මේ දේශනේ පවත්වන්නට අපි බලාපොරොත්තු වෙනවා. මිදුමාරාතන් වහන්සේ මේ අවුරුදු 2306කට පෙර අද වාගේ පොසොන්පුර පසළොස්වක් පොහෝ දවසක ශ්‍රී ලංකාවට වැඩම කරවා මහා පෘථුවියේ කම්පා කරවමින් ශ්‍රී ලංකා දීපේ සම්බුද්ධ ශාසනය පිහිටෙව්වා. ඒ මේ උපෝසත දවස ශ්‍රී ලංකා දීපවාසී බෞද්ධයන්ට අතිශයින්ම විශේෂ වෙනවා. එනිසා මේ පොසොන් පොහොය දවසේදී බුදු සසුන බැබළෙව්ව ශ්‍රී ලංකාද්වීපයේ ඒකාලෝක කළ මේ බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගයේ මුල් තැනක් දිනාගෙන තිබෙන ආනාපාන සති භාවනා සම්බන්ධ කරුණු ටිකක් පැහැදිලි කිරීම ඉතා වැදගත් වෙනවා. අපි සලකා බලමු ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුදුබාටපත් වූ භාවනා මාර්ගයේ ගැන පළමුවේ යම්කිසි රෝගියෙකු වෛද්‍යවරයෙක් සම්මුඛ වීමේදී වෛද්‍යවරයා පිළිබඳව මන ආභෝගයක් ලබා ගන්නවා. වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසවන්තවයි ප්‍රතිකාර ලබා ගන්නෙ. වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසෙත් පිහිටියානම් ප්‍රතිකාර ගැනීමෙන් සුවපත් වෙනවා. ඒ වාගේ අපේ ජීවිත තුළට ලෝතුරා බුද්ධ ශාසනයෙන් ලබන්නේ තියෙන උසස්ම නිරෝගී සුවය වෙන ධ්‍යාන මාර්ගඵල නිර්වාණාභෝධය සඳහා මේ මාර්ගයේ දේශනා කළ සරුවඥන් වහන්සේ පිළිබඳව අපි වැඩිමනක් දැනගෙන තිබෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ නෝතුරා බුදුබාටපත් උනේ ආනාපාන සති භාවනා කර්මස්ථාන ශීසයෙන්. ඒ සරුවඥන් වහන්සේ පස්තුන භවයේ සිද්ධාර්ථ කුමාරයන්ව ඉපද පස්තුන් මාසයේදී වක්මඟුල් උළලේදී දඹගස් යටදී තමන් වහන්සේ ස්වල්ප වේලාවක් තුල ආනාපාන සති ප්‍රථම ඥානී ප්‍රදෙව්වා කියන එක බුද්ධ චරිතයේ හොඳින් පැහැදිලිව තියෙනවා. එයින් වහන්සේ දීර්ඝ සංසාරයේ මේ අතිශයින්ම භාවිත ස්වභාවිත කොට ඇති බව හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වී සති දෙකක් ඇතුළතදී ආලාර කාලාම බුද්ධකරා පුත්‍ර දෙපළ වෙත අස්ස සමාපatti ලබාගෙන තිනවා. නැවත ඒ දෙදෙනාගේ ආරාධනය ප්‍රතික්ෂේප කොට සමන් වහන්සේ එකලාව උරුමය දනම්වට වී මහා ප්‍රධාන වීරිය වැඩුවා. ඒ කාලයේ සමන්ගේ ඥානයක් පාවිච්චි කරගන්න බැරි තරම් ශාරීරික දුර්වලතාවකට මුහුණ පෑවා. නැවත බුදු වීමට මාස අඩ මාසයකට කලින් උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැර දමා මැදුම් පිළිවෙත අනුගමනය කරන්න පටන් ගත්තාම ආනාපාන සති ධ්‍යානයක් උපදවා ගන්න පුළුවන් වුණා. ලෝතුරා බුදු වෙන දවස වෙනකොට ආනාපාන ධ්‍යාන ලාභී වෙ සිටි උන්වහන්සේ කිරිපිදු පිළිගෙන 49 පදක් කොට වළඳා දින 49කට අදිස්ථාන කොට ගෙනයි එදවස් සවස් වෙන තුරු රුක්සවන් වල සම්වස් වූයෙන් වැඩි සිටී. සමන් වහන්සේ නැවිය පෙනී ගිය මාර්ගය ඔස්සේ ගමන් කරද්දී බුද්ධ ගයාවේ පිහිටි බෝධි වෘක්ෂ රාජානන් වෙත පැමිණුණා. ඉතින් දුන් වහන්සේ කුසතනමි කියාට එළලා වාඩි වෙන්න සූදානම් වීමේදී 14 දිනක් දිග පළල ඇති වජ්‍රාසනයක් පහළ වුණා. මේ වජ්‍රාසන රූපව තමන් වහන්සේ භාවනා පටන් ගන්න සූදානම් වුණේ අංග 4කින් යුක්තව චතුරාංග සමන්වාගත වීර්ය අදිෂ්ඨානයේදීගෙනයි. ඒ අවස්ථාවේදී පාරමිතා භූමියේ යම් කිසි ප්‍රමාද දෝෂයක් නිමිති කොටගෙන වසවර්ති දීපුත්‍රයා දසබිම්බරක් මාරසේනාව සමග පැමිණ නව මහා වැසිවස්සෝමින් ගර්ජන තර්ජන කරමින් තථාගතයන් වහන්සේ පළවා හැරීමට දැඩිසේ ප්‍රයත්න දැරුවා. ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ දකුණු ශ්‍රීහත්යේ පොළොවට දීපුත්‍ර කළ සත්‍යක්‍රියා බලයෙන් තමන් වහන්සේට ජයග්‍රහණයක් වුණා. තමන් වහන්සේ කුඩා අවදී පටන් පුරුදු කළ ආනාපාන සති භාවනාව ආරම්භ කළා. මේ ආනාපාන සතියෙන් සැලකෙන උන්වහන්සේ රූපාචර ධ්‍යාන සියල්ල ලැබුණා. ඊළඟට ආනාපාන සතිය පාදක කරගෙන ඉතිරි දසසසන භාවනාද, දස අසුභ භාවනාද, එවැගේම ද්වත්තිංසාකාර ධ්‍යානද, ධක්ම විහාර ධ්‍යානද, අරූප ධ්‍යානද සියල්ලම ඉතාම ශීඝ්‍රයෙන් ඒ බොමුණදී සමන් වහන්සේ ප්‍රතිලාභ කරගත්තා. ආනාපාන සතිය තමයි පිවිසීමේ දොරටුව. නව 15 වෙනි සීලම බුදුරජාන් වහන්සේලා බුදු බව ලබන්නේ ආනාපාන සති භාවනාවෙන් පිවිසීගෙනයි. මේ අනුව සලක බැලීමේදී එදවස් ශාන්තිනායකයන් වහන්සේ රාත්‍රි පෙරියම් කාලයේදී ආනාපාන සති භාවනා මුල් කොට ඇති සම 40 කර්මස්ථාන සමුර්ධ කොටගෙනයි පූර්වේ නිවාසානුස්මති ඥානෙන් අතීත භව සංසාරයේ කල්ප අසංඛ්‍ය ගණන් ඈතට දකින්න සමත් වුනේ. රාත්‍රි මැදියම් කාලයේ දිව්‍යං චක්ෂුරදී ඥානයෙන් මරණ උපදින සුගති දුගති යන කුසල් අකුසල් කරන ශෝබන අශෝබන නානාවද සත්ත ප්‍රජාන සහ සකල ලෝක ධාතුන් දැක ගන්න සමත් වුණා. ඊළඟට තමයි පටිච්ච සමුප්පාද ණය ක්‍රමයේ විපස්සනා වඩා අලුයම බ්‍රහ්ම මොහොතේ උදාවන සුභ මොහොතේදී දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කරමින් ලෝතුරා බුදු පදවියට පත් වේ වදාලේ. නව ආදාහි බුදු ගුණ දස බල ඥාන චතුරු වෛසාදබ්ජක් ඥාන චතුරු ප්‍රතිසම්බිදාක් ඥාන ශග්ගද බුද්ධ ධර්ම ශක්ත අධිඥා සුද්ධ සඥාන සෝල සඥාන තෙසත්ත ඥාන සත්සත්ත ඥාන සත් අසාධානක් ඥානාදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්ෂතා ඥාන ප්‍රතිලාභෙන් ලෝතුරා බුදු බාට පත් වූ ශාන්ති නායකයන් වහන්සේ දෙමාසයක් මුළුල්ලේ නිවන් සුව වළඳලා බ්‍රහ්මාරාධනේ පිළිගෙනයි තුන් ලෝකයේ තැහෙන්න ධම්සක් පැවතුන් දේශනාවෙන් දෝෂ ධර්ම දේශනා පැවැත්වේ. 45 අවුරුද්දක් මුළුල්ලේ දසෝ දහම් යැසෙන් තෙමුණු සූවිශා සංකේ 60,50 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුරයට පැමිණෙවවා. ඒ අතරත ආනාපාන සති භාවනා සම්බන්ධ දසෝ දේශනා රාශිය ත්‍රිපිටක ධර්මයෙන් අපට දැක ගන්න සලස්සලා තියෙනවා. මේ මාත්‍රුකාකල ගාථාව අපි නැවත වරක් පැහැදිලි කරගෙන ආනාපාන සති කර්මස්ථාන භාවනාව අනුපිළිවෙලින් වඩන්නේ කෙසේද කියන එක හොඳින් තේරුම් ගැනීමට සාවධාන වෙමු. ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා අනුකුබ්බම් පරිසිතා යථා බුද්ධේන දේසිතා සෝ ඉමං ලෝකම් පබාසේති අබ්බාමුත්තෝව චන්දිමා. මෙතන යථා බුද්ධේන දේසිතා කියන වචනෙන් ප්‍රකාශ වෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දසූ කරෙද්දෙන් ආනාපාන සතිය වැඩිමයි මෙතන අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වන්නේ. සරුවඥන් වහන්සේ හැර වෙනත් කොතෙකුත් යෝගීවරු ආනාපාන සතිය වඩලා තියෙනවා ධ්‍යානත් වඩලා තියෙනවා. නමුත් ඒ ඇගේ ආනාපාන සති භාවනාව භව විශේෂානිසංසය පිණිස පමණයි. ඒ කියන්නේ සංසාර සැප පිණිස පමණයි. සරුවඥන් වහන්සේ මෙන්න මේ දේශනා කරන්නේ සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනේ නැගෙන හැටේ ආනාපාන සතිය දිනු කිරීමයි. ඒකයි යථා බුද්ධේන දේශිතා සරුවඥන් වහන්සේ දෙසූ පරිද්දෙන් ආනාපාන සතිය වැඩි යුතුයි. අනුකුබ්බම් පරිචිතා කියන්නේ ආනාපාන සතිය තියෙන පීවර 8ක් ඉදිරියට දිනු කරන්න. පීවරවල 8ක් තියෙනවා. පරිච්ඡේද 8ක් තියෙනවා. අනුසන්ධි 8ක් තියෙනවා. ඒකයි යථා බුද්ධේන දේශිතා අනුකුබ්බම් පරිචිතා. සරුවඥන් වහන්සේ දෙසූ පරිද්දෙන් ආනාපාන අනුපිළිවෙලින් ප්‍රගුණ කරන්නට ඕනේ. පරිපූර්ණ ස්වභාවිතා කියන්නේ මෙය බාගත නෙමෙයි, අඩාල කළ නෙමෙයි, ආවට ගියක් නෙමෙයි. පරිපූර්ණව ਸਰව ප්‍රකාරයෙන්ම නිසිසේම සුභාසිත මේ ස්වභාවිත වෙනසේම පුරුදු කරන්නට ඕන. ඒ වගේම සෝ ඉමං ලෝකම් පබාසේති. මේ යෝගාවචරය භික්ෂුන් වහන්සේ නමක් හෝ මේ බෞද්ධයෙක් හෝ අබෞද්ධයෙක් හරි මේ භාවනා මාර්ගයේ වැඩුවා නම් තමන්ගේ ජීවිතයේ ප්‍රභාස්වර කරගන්නවා, ආලෝකමත් කරගන්නවා, බබළුවා ගන්නවා. කොයි විදිහෙන්ද? පසළොස්වක් බොහෝ දවසක වළා ගැදින්නොත් පුසඳ මණ්ඩලක් වාගේ මුළු ලෝකේම තමන් බබළුවනවා. මෙන්න මේ කොහොමද බබළුවන්නේ කියන එකයි අපිට දැන් තේරුම් ගන්නට ඕනේ. ආනාපාන සති කියන වචනය ඉස්සෙල්ලා තේරුම් කරගනිමු. ආන අපාන සති කියලා පද තුන මෙතන තියෙනවා. ආන කියන්නේ ආශ්වාසය, අපාන කියන්නේ ප්‍රශ්වාසය, සති කියන්නේ සිහි කිරීම. එතකොට ආන අපාන පද දෙක සංදි වෙනකොට ආනාපාන සති શબ્දයක් එකතු කරනකොට ආනාපාන සති. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙක පිළිබඳව වැඩි දියුණු කරන සිහිය. ඒකයි ආනාපාන සති. ඒක නැවත නැවත ධ්‍යාන බාට සමුනා ගන්නා තාක් දියුණු කර ගැනීමයි භාවනා කියන්නේ. ආනාපාන සති භාවනා. ආනාපාන සති හෙවත් ආශ්වාස ප්‍රශ්වාස දෙක සිහිනේ උපචාර සමාධි, අර්පණා සමාධි මාර්ගඵල දක්වාම වැඩි යුතු දෙයක් ආනාපාන සති භාවනාව. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ලස්සන උපමාවක් දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ එහි අනුපිළිවෙල කුත් තියෙනවා මේ භාවනාව වඩන්ද පූර්ව කිදියක් වශයෙන්. ඒ කියන්නේ අරඤ්ඤගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා විවේක තැන සොයා ගන්නට ඕනේ. ආරණ්‍ය කියන්නේ ගම්මානයෙන් බඹ 500ක් දුර පිහිටි සේනාසන. රුක්ඛමූල කියන්නේ උපද්ද්‍රවයන්ගෙන් තොර විවේක දස්සෙවන. ශුඤ්ඤාගාර කියන්නේ ජනතාවගේ හැසිරීමෙන් තොර වූ විවේක ස්ථාන. ඉතින් මේ වාගේ ස්ථාන හැම දිනාටම නැති බැවින් තමා කැමැති තැනක තමාගේ විවේකයේ හදා ගන්නට පුරුදු වෙන්නට ඕන. ඊළඟට දේශනා කළා ඉරියව්ව. නිසීදති පල්ලංකං ආබුදිත්වා උජුංකායම් පනිදාය. ඒ කියන්නේ වෙනත් භාවනා කර්මස්ථාන වලට උඩුකය කෙලින් කබාගෙන වාඩි යුතුය කියලා නීතිගත වෙලා නැහැ. ආනාපාන සතියේට ඒක නීතිගතයි. ඒ කියන්නේ උජුංකායම් පනිදාය. උඩුකය කෙලින් පිහිටුවාගෙන පල්ලංකං ආබුදිත්වා බද්ධ පරියංකේ බැඳගෙන පරිමුඛං සතින් උපච්චේතවා භාවනා කමඨානත සිහිය හරියට පිහිටුවාගෙන වාඩි විය යුතුයි. ඒ කියන්නේ භාවනාවේ මුල්ම අත්විවරණ. හැබැයි භාවනාව දිනුවටපත් වෙනන් පස්සේ හිතගනක් පුළුවන්, ඇවිදිනුත් පුළුවන්, සැතපේගෙනත් පුළුවන්. ඒ කියන්නේ ධ්‍යාන භාවත හිත දිනුනන් පස්සේ වාඩි වෙනාම කියලා නීතියක් නැහැ. ධ්‍යාන භාවත යන තාක් හිතේ සමාධිය පහවරු කරන කිනිසයි උඩුකය කෙලින් තබාගෙන වාඩි වීම අවශ්‍යයි කියලා සරුවක් යන වාසේ දේශනා කෙලි. හැබැයි ඒක රහසකුත් තියෙනවා. ඒ කියන්නේ අපි උඩුකය කෙලින් තබාගෙන නැතිව දෙල්ලෙන් හරි කඳින් හරි නැමෙගෙන හිටියොත් මේ ආශ්වාස ප්‍රශ්වාස සුලං රැල්ල අපේ නාසිකාග නොදැනී යනවා. නාසිකා ඇතුලේ වාගේ දැනෙන්න පුළුවන්. නමුත් අපට අවශ්‍ය වෙන්නේ මේ භාවනාවෙන් සමාධියක් උපදවන්න හැකි වෙන්නේ නාසිකා අග දොරටුවේ ආශ්වාස ප්‍රශ්වාස දැනුනොත් තමයි. එතකොට ඒක දැනෙන්න නම් උඩු කය කෙලින් තියෙන්න ඕනේ. උඩු කය කෙලින් තිබීමෙන් ඉතා සියුම් හුස්ම රැල්ලක් නාසිකාගේ හැපීම සිදු වෙනවා. අනිත් කාරණේ තමයි මේ ධ්‍යාන භාවනාව කියන උතුම් අවස්ථාව සපයා ගන්නට වාඩි වීමේ ඉරියව්ව වැඩි වේලාවක් පවත්වන්න ඕනේ. වැඩි වේලාවක් පවත්වන්න නම් වේදනාවක් චක්කුමක් නැතුව පෙරතින්නට ඕනේ. අපේ ශරීරයේ පිටකොඳු ඇට 18ක් තියෙනනේ පුරුක් ඇට මේවා ටිකක් නැමිලා තිබුණොත් මාංශ පේශි වලේ කටු තැවරීමෙන් අපට වේදන ඇති වෙනවා ටික වේලාවකින්. එහෙම වුණොත් එක ඉරියව්වෙන් වැඩි වේලාවක් සිටියේ නැහැ කියලා. ඉතින් කොඳු ඇට පෙළිය හරියට ඉරියව් තියෙනවා නම් අපේ මනස වැඩ කරන ප්‍රධාන කාර්යාලය වෙන මොළයට අවශ්‍ය විදිහට ලේ ටික ධාවනය වෙනවා. පහසුවෙන් ධාවනය වෙනවා. අර ශරීරයේ කටු තේලිය මාංශ පේශි වල නොතර වීම නිසා වේදනාවක් නැතුව පය දෙකේ තුනේ හතරේ පහේ ඉඳ පුළුවන්. අන්න ඒක නිසා උඩුකය කෙලින් සබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. දැන් කරුණු දෙකක් කියුණානේ. උඩුකය කෙලින් සබා ගැනීමෙන් ඉතාසියුම් හුස්ම රැල්ල පවා නාසිකාග දැනගන්න පුළුවන්. අනික බොහෝ වේලාවක වේදනාවෙන් තොරව සමාධිමත් සිතින්ද පුළුවන්. මෙන්න මේක නිසා උඩුකය කෙලින් සබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට දේශනාවල සඳහන් වෙන්නේ පරිමුඛං සතින් උපට්ඨපෙත්ව. සතින් කියන්නේ ස්මෘතියනේ, සිහියනේ. මේ සිහියේ පරිමුඛං කියන්නේ නාසිකා අගත පිහිටුවා ගන්නට ඕනේ. ඒක මේ කර්මස්ථානයේට අභිමුඛව පිහිටුවා ගන්න ඕනේ. නිදසුනක් වශයෙන් අපි ගම්මු කැඩපත. යම්කිසි කෙනෙක් කැඩපතකින් මුහුණ බලන්නේ සමව දල්වාගත් ඇසෙන්නේ ඕනමකට වඩා හදල්වගෙන බලන්නේ නැනේ තමන්ගේ මුහුණ කැඩපතේ. තියාගෙන බලන්නෙත් නෑනේ සමව බලනවා. සමව බලන්නේ තමන්ගේ මුහුණ දෙසේ කැඩපතේ. ඒ වාගේ සමාගේ නාසිකා අග ඉක්මන් නොවි, සමා නොවි, අමතක නොවි, මනා සිහියෙන් ඒ සිත පිහිටුවා ගන්නට ඕනේ. ඒකයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඊළඟට එතන උපට්ඨපෙත්වා කියන උප කියන උපසර්ග පදයෙන් කියන දැඩි ලෙස පිහිටුවාගෙන ස්ථීර ලෙස සිහිය පිහිටුවා ගන්න ඕනේ නාසිකාග. දැඩි ලෙස පිහිටුවා ගන්න ඕනේ. එවාගෙම ශක්තිමත් ලෙස පිහිටුවා ගන්නට ඕනේ. අන්න විහෙත නොවන හැටද සිහිය පිහිටුවා ගන්නට ඕනේ. ඒකයි උපට්ඨපෙත්වා කියන පදයෙන් පහදා දේශනා කළේ. එතකොට දැන් සකල ශරීරයේම නිශ්චලයි. ඒ කියන්නේ බද්ධ පරියංකෙන් වාඩි වුණ වම් අත මතු පිට දකුණු අත තබාගෙන අත් දෙකේ මාපට ඇඟිලි දෙක තුඩෙන් තුඩ ගැවෙන හැටි තබා ගන්නවා. එතකොට මුළු ශරීරයේම ඒකාබද්ධයි. ශරීරය නිශ්චලයි. ඊට පස්සේ ඇස පියවක් හොලවන්නේ නැහැ. ඇස් බෝලේවත් යහා මිහා හරවන්නේ නැහැ. තමාට තියෙන්නේ දැන් ශරීරයේ සංසප්තු බැවින් හුස්ම ගැනීම හෙලීම දිහාවට හිතේදීමයි. ඒ හුස්ම ගැනීම හෙලීමක් පාසා නාසිකා දොරටුවේ පළමින් සිදුරු දෙකෙන් දැනේ. හැබැයි කෙක වෙලාවක් යනකොට එක නාසිකා සිදුරකට බර වෙනවා. ඒක ස්වභාවයක්. අපේ සිතේ සංසුන්ව පවතිනකොට එක නාසිකා සිදුරෙන් තමයි ආශ්වාස ප්‍රශ්වාස සිද්ධ වෙන්නේ. ඒක පයෙන් පයට මාරු වෙනවා. උදේ 6 ඉඳලා 7ට එක දොරටුවකි. 7 ඉඳලා 8ට තව දොරටුවකි. මේ විදිහට දවසේ පයෙන් පයට ආශ්වාස ප්‍රශ්වාස නාසිකා දොරටු දෙකට මාරු වෙමින් තමයි පවතින්නේ. ඒක භාවනා කරන්නන් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දේශනා කළේ තියෙනවා සෝ සතෝව අස්සසති සතෝ පස්සසති. මේ මුළු කර්මස්ථානේම මේක වචනින් ප්‍රකාශ වෙනවා. ඒ කියන්නේ 16 ආකාරයකට මේ භාවනා විස්තර කරන්න තියෙනවා. ඒ සියල්ලම මේ වචන දෙකින් ප්‍රකාශ වෙනවා. සතෝව අස්සසති. ඒ කියන්නේ සිහියෙන්ම ආශ්වාස ගන්න. සතෝ පස්සසති සිහියෙන්ම ප්‍රශ්වාස කරනවා. ඒ සතෝ ඒම කියන වචنين කියෙන්නේ සිහියෙන්ම අවධාරණය. ස්ථීර වශයෙන්ම සිහියෙන් ආශ්වාස ගන්න. ඉතින් අපි පෙරේසම් වෙන්න ඕන කාරණයක් තියෙනවා. ඒ කියන්නේ ඕනෑකමින් හුස්ම ගන්නෙත් නැහැ. ඕනෑකමින් හුස්ම රඳවා ගන්නෙත් නැහැ. ඕනෑකමින් හුස්ම පිට කරන්නෙත් නැහැ. ස්වභාවිකව සිදුවෙන්න රෙන්ඩෝන හුස්ම ගැනීම හැදී අපට තියෙන එක වැඩයි. ඒ හුස්ම ගැනීම හැලීමක් පාසා අන්‍ය විහෙත නොවේ මනා සිහියෙන් සමාධිමත් සිහියෙන් අවික්ෂිප්ත සිහියෙන් ඒ ආස්වාස ප්‍රස්වාස රැල්ල දිහා බලාන සිටීමයි. ඉතින් මේ බලාන සිටීම සඳහා අපට ප්‍රායෝගික වශයෙන් තියෙන උපදෙස් ටික අනුගමනය කරන්න. ඒකයි අර අනුකුබ්බම් පරිචිතා කියන බණපදයෙන් කියවෙන්නේ. ආනාපාන සතිය අනුපිළිවෙලින් ඕනේ පුහුණු කරගන්න. ඒ අනුපිළිවෙල දැන් අපි සලකා බලමු. දේශනා පාළියේ තියෙන්නේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති ආදී පදන්ති පෙළියක්නේ. එතන තියෙනවා පද 16ක්. ඒ පද 16න් අපි හතරක් පමණක් පළමු කොට තෝරලා ගනිමු. දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රස්වාස කියන එක පාදයයි. ශස්ස ආස්වාස ශස්ස ප්‍රස්වාස පදයයි. සබ්බකා පටිසංවේදී පදයයි. පස්සම්බයං කා සංකාරං පදයයි. මේ පද හතර අපි ඉස්සෙල්ලා තෝරගනිමු. එතකොට දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියන්නේ අපට මේ දීර්ඝ දීර්ඝ හුස්ම ගන්නවා කියලා වචන වශයෙන් හිතන්න එහෙම නැහැ. දීර්ඝ ආශ්වාස බව පජානාති දැනගන්නවා. Taman නුවණින් දැනගන්නවා පමණයි. මේ දීර්ඝ ආශ්වාස මේ දීර්ඝ ප්‍රශ්වාස කියලා වචන භාවිතා කරන්නේ නැහැ හිතින්වත්. භාවිතා නොකොට මේ හුස්ම රැල්ල දිගින් පවත්නා බව නුවණින් වටහා ගැනීමයි අවශ්‍ය. කෙටි හුස්ම ගැන එහෙමයි. මේ කෙටි හුස්මක් කෙටි ආශ්වාසයක් කෙටි ප්‍රශ්වාසයක් කියලා වචන වශයෙන් හිතන්නේ නැහැ. අපට තියෙන්නේ කෙටි හුස්මක් බව නුවණින් දැන ගැනීම පමණයි. ඊළඟට සබ්බකා පටිසංවේදී කියන තැන සමාන යෝගාවචරයන් හිතෙනම දෙපතුලේ පටන් ඉස දක්වා සකල ශරීරයේ දිහාම බලන්න ඕනි කියලා එක වැරදි. එතන සබ්බකාය ප්‍රතිසංවේදී කියන්නේ ආස්වාස සියල්ල ප්‍රස්වාස සියල්ල කියන එකයි. කාය කියන්නේ සමූහයනේ එකක් නෙමෙයි. කාය කියන්නේ සමූහය. යම්කිසි රාශියක එකතුවයි කාය කියන්නේ. දැන් රූප කාය, නාම කාය, හස්ති කාය, අස්ව කාය, රත කාය, මොනගන්නේ සමූහයක් එක්කාසු කොට කියන වචනයක් මේ කාය. එතකොට ආස්වාස කාය කියන්නේ සබ්බ කාය කියන්නේ ආස්වාස සමූහය. ඒ කියන්නේ හුස්ම ගැනීම කිව්වම එක හුස්මක් නෙමෙයිනේ. හුස්ම රැල්ල කෝටි ගානක් ඔතන එකතු වෙලානේ මේ හුස්ම ගැනෙන්නේ. ඒකේ පරමාර්ථය කලින් හිතන්නේ නැහැ. නමුත් ඒක භාවිතා කරන ආස්වාස සමූහය. ප්‍රස්වාස සමූහය. කොහොමද සබ්බ කාය වෙන්නේ? ඒ කියන්නේ ආස්වාස ගැනීමේදී ආස්වාස ගන්න පටන් ගැනීමේ සිට අවසානයේ දක්වා සිහියෙන් බලා සිටීමයි. ඒක තියෙනවා මුල මැද අග දැකීම. පටන් ගැනීම, පැවැත්ම, අවසන් වීම. කුසල පිට කෙරීමේදීත් එහෙමයි. කුසල පිට කරන්න පටන් ගැනීම, පිට කරමින් සිටීම, කුසල පිටේ අවසන් වීම. දෙයක් කරනා නෙමෙයිනේ, ස්වභාවික සිද්ධියක්නේ. අපට තියෙන්නේ මේ මුල මැද අග කියන තුන් ස්ථානයේම අමතක නොවි මනා සිහියෙන් බලා සිටීමයි. ඉතින් මේ බලා සිටීමට නිකන් කුල්පුලං කමන්නේ ඒකට ගන්න ඕන දැඩි ලෙස සිහිය. හරි ඉස්සර උපමාවක් තියෙනවා නේද? ඒ කියන්නේ කැලෑවීම හැදිලා කැලෑවීම වැඩිලා මිනිසයන් අතරටපත් නොවේ නිදන්නේ වැඩුණු වසු පැටි දමණය කරගන්න කැමැති ගොපල්ලා දිගම දිග රැහැණකින් මන්දක් ගහලා මේ සතා අල්ලගෙන ලොකු ශක්තිමත් කණුවක බැඳිනවා. ඉතින් මේ දඩබ්බර ඒ හරක මුළු පලාතම දෙවනක් කරමින් දුවනු අයනේ. ඒ ලනුව තියෙන කන් දුවනවා. දුවල දුවල අන්තිමේදී කනුව ළඟ පැටලලා පැටලලා දුවන්න දරුව වැතර ගන්නවා. ඉතින් දින දෙක තුනක් කෑමක් නොදී වතුරක් නොදී ගොපල්ලා ඊට පස්සේ මේ සතාව අල්ලගෙන දැඳලා නාය විදලා දමනය කර ගන්නවා. වැඩක ගන්නවා. ඒ වගේ අති දීර්ඝ කාලයක් නොදැමුණු සිතක් වශයෙන් පැවති අපේ මේ සිතට ආනාපාන සතියෙන් ආත්ම දමනයක් එවැදීම ආත්ම ශාන්තියක් සලසා ගන්නට නම් මෙන්න මේ සතිය කියන රැහැනේ ආස්වාස ප්‍රස්වාසය අරමුණු කරගෙන අර නාසිකා අග මේ අරමුණේ සිත කඩින් බඳින්නට ඕනේ. ඒකෝට මෙන්න මේ සඳහා අවශ්‍ය වන්නේ වීරිය සම්ප්‍රයුක්ත ඥානයෙන් යුක්ත සිහියයි. වීර්යය, ඥානය, සිහියයි කියන මේ තුන් දෙනා එකතු වෙලා තමයි මේ සිද්ධිය කරන්නේ. ඉතින් දැඩි වීර්යයක් ඕනේ ඉරියව් වෙනස් කරන්න නැතුව ඉන්න. ඒ වගේම අවබෝධයක් ඕනේ මෙතෙන්දී සිහිය පවත්වා ගන්න කොහොමද කියලා දැනගන්න. ඊළඟට සිහිය අවශ්‍ය වෙනවා හරියට එහි පිහිටුව ගන්න. සමහර කෙනෙක් මේ මුලේ මැදාග ශ්‍රේණියෙන් ශරීර අභ්‍යන්තරයේ හිත යවනවා. ඒක සරුවක් යන වාසේ ප්‍රතික්ෂේප කළ තියෙනවා. ඒ කියන්නේ ආශ්වාස ගැනීමේදී පටන් ගැනීමේ මුල නාසිකා දොරටුව මැද හෘදය අග නාභිය. මුස්ම පිටිකිරීමේදී මුල නාභිය මැද හෘදය අග නාසිකාග කියලා හට යෝගීන්ගේ ප්‍රාණායාම ක්‍රම උගන්වනවා. නමුත් බෞද්ධ භාවනාවට ඒක අවශ්‍ය නැහැ. සරුවක් යන වාසේ ශ්‍රී මුකෙන්ම ඒ පිළිවෙත ප්‍රතික්ෂේප කළා කියලා. ඒකෙන් බොහෝ යෝගීන් අනුතුරු වලට භාජන වෙනවා. රෝගාබාධයන්ට භාජන වෙනවා. උන්වහන්සේ මෙතන මුලමඳාග බලන්න කිව්වේ නාසිකා දොරටුවේ පමණයි. ඒ නාසිකා දොරටුවේ ආශ්වාස ගැනීම, ආශ්වාස පැවතීම, ආශ්වාස අවසන් වීම. ප්‍රශ්වාසය කියන්නේ හුස්ම හෙළීම ආරම්භ වීම, හුස්ම හෙළමින් පැවතීම, හුස්ම හෙළා අවසන් වීම. මේ අවස්ථා තුන බලන්නේ නාසිකා දොරටුව ආගයි. හැබැයි තින්නේ තව සමහර විට හිතෙන්න පුළුවන් මේ නාසිකාග කැඩපතකින් බලන්න වගේ බලන්න ඕනේ නේද? එහෙම නැහැ. අප තවස්කවන්නේ නාසිකා දොරටුව නෙමෙයි. එතන නිමිති කරගෙන හුස්ම රැල්ලයි. එතන නිමිතිගෙන හුස්ම රැල්ල දැලීම පමණ අපට අවශ්‍ය වෙන්නේ. හුස්ම රැල්ල දැන් නිදසුනක් වශයෙන් අපි ගමු. ජනවාරි මාස වගේ කාලෙහි මේ පීබාන එලි මහනකට වෙලා වැඩක් කරමින් ඉන්නකොට අපිට දැනෙනවා නාසිකාවෙන් මේ පින්න ඇතුල් වෙන අපිට වෙන සුදු පාටට. දුම් සිළු වගේ පින්න ඇතුල් වෙන අපිට වෙනවා. බොහෝසෙන් මේ දීසලා බණ්ඩාර වෙල නුවරලි පැත්ත ගියාම හොඳට තේරුම් ගන්න පුළුවන්. අර මීදුම ආග්‍රාණය වෙනවා මීදුම පිට වෙනවා නාසිකාවෙන්. හොඳට පේන සුදු පාට. අන්න ඒ වගේ හුස්ම රැල්ලා අපේ නාසිකා දොරටුවෙන් ඇතුළුම පිට වෙනවා. ඒක අපි තේරුම් ගන්නයි ඒක හැපෙන තැනගෙන අපට අවධානය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ නාසිකාවට දකින්න ඕනි කියලා මේ නියමයක් නැහැ. අපට දකින්න ඕනකම තියෙන ආශ්වාස ප්‍රශ්වාස සුළඟ රැල්ලයි. හැබැයි මේක වායෝ ධාතුවක් කියලා හිතන්නේ නැහැ. මේක හැපෙනවා හැපෙනවා හිතන්නේ නැහැ. දැනෙනවා දැනෙනවා හිතන්නේ නැහැ. මේක රූප කලාපයක් කියලා හිතන්නේ නැහැ. පිළිවෙතක් තමයි ආනාපාන සතියෙන් කියවෙන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒ පිළිවෙත තමයි උගන්වන්නේ. ඒක නිසා පළමුවෙන් ආනාපාන සතිය විදර්ශනාවට හරවන්නේ නැතුව සමත වශයෙන් වඩන්නටයි මේ පිළිවෙත. ඒකට දැන් මේ නාසිකා දොරටුවේ ස්වરૂපය හෝ හැඩරුකම සටහන් හිතන්නේ නැතුව හැපීම නිමිති කරගෙන ආස්වාස ප්‍රස්වාස හුස්ම සුලංග රැල්ලේ මුල මැද අග අවස්ථා තුනම තේන හැටියට සිහි පවත් වෙනවා. එතකොට තමයි පස්සම්බයං හුස්ම සංසිඳින්න පටන් ගන්න. ඒ කියන්නේ අපේ දුවන වේලාවක අපට හුස්ම වේගෙන් වැඩ කරනවා. එමින් යනකොට ඒක ටිකක් අඩු වෙනවා. වාහිත ගන්නකොට තවත් අඩු වෙනවා. වාඩි වෙනකොට තවත් අඩු වෙනවා. අපි සංසුන්ව නිදා ගන්නකොට තවත් අඩු වෙනවා. ඒ වාගේ මේ හුස්ම රැල්ල මෙනෙහි කරන්ද මුලින් අවදාරිකත්වයෙන් විශාලත්වයෙන් තියෙන්න පුළුවන්. නමුත් ටිකෙන් ටික අඩු වෙලා හිත සම්පත් වෙන්න ඉතාම සිහුම් බවටපත් වෙනවා. සමහර විට හුස්ම නැති තරමට වාගේ දැනෙනවා. හුස්ම නැති වුණාම නෙමෙයි. හුස්ම නැති අවස්ථාව තියෙන හතයි ඔක්කොම ඒ හුස්ම නැති අවස්ථාවෙන් එකක් නෙමෙයි මේක. මේ අවස්ථාව කියන්නේ අර හිත සංසිඳීම නිසා හුස්ම රැල්ල සංසිඳෙනවා. ඒකට කියනවා පස්සම්බනේ කියලා පස්සම්බයං කාය සංඛාරං. දැන් එතකොට මෙන්න මේ මූලික හැඳින්වීම වලට පැහැදිලි වෙන්නට ඇති. නාසිකා දොරටුවේ ආශ්වාස ප්‍රශ්වාස සුළඟ රැල්ල බලාගෙන එහි සිහින පිහිටුවාගෙන ඉන්නකොට දීර්ඝ හුස්ම හෝ කෙටි හුස්ම එවාගෙන් හුස්ම වාරයේ මුල මැදාග අවස්ථා තුනක් හුස්ම රැල්ලේ සංසිඳීමක් කියන මේ අවස්ථාවන් හතරම දැක ගැනීමට පුළුවන් වුණා විනාඩි 15ක් තරම් කෙටි කාලය තුල. මේ කෙටි කාලය තුල එච්චර පුළුවන් වෙන්නේ අනුපිළිවෙලින් මේක වැඩි වෙන. අපි මුලින් කියවනේ මේ භාවනාවේ තියෙනවා පියවර 8ක් කියලා. පළවෙනි පියවර ගණන ගණන් කිරීම. ගණන් කිරීම නම් ආශ්වාස හුස්ම රැල්ල ගන්නකොට ආශ්වාස 1 1 1 කීප සැරයක් හිතෙනවා. ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස 1 1 1 අයමත් ආශ්වාස ගන්නකොට ආශ්වාස 2 2 2 මේ විදිහට 8ක් හෝ 10ක් දක්වා ආශ්වාස ප්‍රශ්වාස දෙක ගණන් ගන්න. එතකොට ගණන් කිරීම භාවනාවක් නොවේ, එහි ප්‍රායෝගික පුහුණුවක්. ඒ කියන්නේ හිත විසිරියාම වැළැක්වීම සඳහායි ගණන් කිරීම. ගණනේ පැටලුණා නම් හිත විසිරිය ගොස් ඇති බව තේරුම් ගන්න පුළුවන්. ගණනේ පැටලුනේ නැත්නම් නැවත ගණන් කිරීම අවශ්‍ය නැහැ. ඊට පස්සේ කරන්නේ ආශ්වාස ප්‍රශ්වාස කියන වචන දෙක පමණ භාවිතා කිරීමයි. ආශ්වාස ප්‍රශ්වාස වචන දෙක දැන් දිග හුස්මක් නම් ආශ්වාස ආශ්වාස ආශ්වාස කීප වතාවක් හිතන්න පුළුවන්. කෙටි හුස්ම නම් එච්චර වෙලාවක් හිතන්න බෑ. අන්න ඒකයි පජානාති අවබෝධ කරගන්නවා කියන්නේ. ඊළඟට ආශ්වාස ප්‍රශ්වාස දෙකේ මුලමැදඟ දෙකීමත් එවාගෙම සංසුන් ආශ්වාස ප්‍රශ්වාස දෙකීමත් මනස සිහියෙන් කරගෙන යනකොට මේ භාවනාව සම්බන්ධ පෙර නිමිති පහළ වෙනවා. ඒකෙන් දැන් ආශ්වාස ප්‍රශ්වාස දෙක ඇහැට පේන්නේ නැහෙනි. මේකේ නිමිත්තක් හිතට පේන්න පටන් ගන්නවා. දුම් සිලුවක් වාගේ ලාපාත සුදක් පේන්න පටන් ගන්නවා නාසිකාග ආසන්නේ. ඒකට කියන්නේ පරිකර්ම නිමිත්ත කියලා. පරිකර්ම නිමිත්ත. හැබැයි ඒ ගැන අපි කිසිම තැකීමක් නැතුව අපේ වැඩේ අපි කරන්න ඕනේ. ඊළඟට යනවා ඒ සාමාන්‍ය ආලෝකය දීප්තිමත් ආලෝකයක් බවට පත් වෙනවා. සුදු කුළුන් ගොඩක් වාගේ, සුදු වළාකුළු කුළු වාගේ, සුදු අහසක් වාගේ, සුදු මල් වට්ටි වාගේ සුදු පාට පේන්න පටන් ගනී. ඒක උග්ඝා නිමිත්ත. සාමාත්‍යය හිතේ නියම සමාධිය. උග්ඝා නිමිත්ත. උග්ඝා නිමිත්ත අවස්ථාවේ ඇති සමාධියට කියන්නේ පරිකර්ම සමාධි. ඒ කියන්නේ මුල්ම සමාධිය. තාවනේ නියම සමාධිය. ඊළඟට සමංගේ වැඩෙන් හොඳට කරගෙන යනකොට තවත් විනාඩි කිහිපයකින් ඒ සුදු පාට පුළුන් ගොඩ සුදු පාට වලාකුළු වාගේ සුදු සුදු සුදු වර්ණයේ වඩා ප්‍රභාස්වර දිලිසෙන වර්ණයක් බවට පත් වෙනවා. ඒකට තමයි ප්‍රතිභාග නිමිත්ත කියන්නේ. හැබැයි යෝගාවචරයවක බලන්නේ හිතෙනවා. බලන්නේ හිතපු ගමන්ම නැති වෙනවා. හැබැයි නැවතත් ආනපාන වඩාලිනකොට තමත් ලැබෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රතිභාග නිමිත්ත ලැබෙනකොට ඒක අපි ගෞරවයෙන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ කියන්නේ අදිෂ්ඨාන කරමින් ඒක ඉස්තර කරගන්න ඕනේ. ඒ ප්‍රතිභාග නිමිති නාදී පහක් පවතිවා කියලා භාවනා කරමු. මේ ප්‍රතිභාග නිමිති නාදී 10ක්, නාදී 15ක්, නාදී 30ක්, නාදී 45ක් පයක් පවතිවා ආදි වශයෙන් ඉස්තර කරගන්න ඕනේ. එසේ ප්‍රතිභාග නිමිති ඉස්තර කරගන්න අවස්ථාවේ තියෙන සමාධියට කියන්නේ උපචාර සමාධිය. හැබැයි තාම නියම සමාධිය නෙමෙයි. මෙතනක තෘප්තිමත් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මෙතෙන්ද අපි වැඩගත්න සිහි කිරීමක් අවශ්‍යයි. මේ ප්‍රතිභාග නිමිත්ත ලැබුණාම භවනා යෝගියා හිතන මම දැන් සම්පූර්ණයි. මේ ප්‍රතිභාග නිමිත්ත ලං වේවා, ඉහළට යාවා, දකුණට කැරකේ, වමට කැරකේ ආදි වශයෙන් ඒ සම්බන්ධව හුරු පිරීම් කරන්න ගියොත් එහෙම ප්‍රතිභාග නිමිත්ත පමණක් නෙමෙයි භාවනා පවා පිරිනේ. එනිසා ඒ ප්‍රතිභාග නිමිත්තේක සෙල්ලම් කිරීමෙන් වළකින්න ඕනේ. ඉතා ගෞරවයෙන් හරිද බුදු පිළිම වහන්සේ නමක් කෙරෙහි අපි යම් ගෞරවයක් නම් ඒ වගේ ගෞරවයෙන් ඒක ආරක්ෂා කරගන්න ඕනේ. දැන් එතකොට ඊළඟට සඳහන් කරන්න තියෙන්නේ මේ ප්‍රතිභාග නිමිත්ත ස්ථිරව තබා ගත්තාම නීවරණ කිසිවක් නැහැ. ආමච්ඡන්දාදි නීවරණ නැහැ. ඉරණාමේ හිතේ ඇති සමාධිය නිසා සමාගයේ හිතේ ඉන්ද්‍රිය ධර්ම එකෙන සද්ධා, ඉරිය, සති, සමාධි, ප්‍රඥා මේවා බලගත වෙනකොට අර ප්‍රතිභාග නිමෙත්තම අරමුණු කරගෙන හුස්ම රැල්ල කෙරෙහි සිහි පිහිටුවාගෙන එකවරටම චිත්තේ කාග්‍රතාවක් ලැබෙනවා. ඒක ජීවිතේ කවදාකවත් ලබල නැති සමාධියක්. පුදුමාකාර ප්‍රීතියක්, පුදුමාකාර ප්‍රසන්නයක්, පුදුමාකාර සැපයක් මේ වෙලාවේ විඳිනේ වෙනවා. හැබැයි යෝගාවචරය නවතින්න හොඳ නැහැ. එතකොට හිතනවා මෙන්න ප්‍රථම අධ්‍යානෙ. ඊළඟ තවමත් ඒක නැතිවෙන්නේ මෙන්න ද්විතිය අධ්‍යානෙ. උහුම හිතන්න පුළුවන්. ඒක වැරදි. එතෙන්දී ගුරු උපදේශ සත්‍ය අවශ්‍යයි. දැන් මේ භාවනා කමතාන් කොතෙකුත් අපි ඉගෙනගෙන තිබුණා දිනු කරන අවස්ථාවේදී ගුරු උපදේශ අවශ්‍යයි. ගුරු උපදේශ නැතුව කරන්න ගියොත් අතරමං වෙනවා. ඒක නිසා ඉතා කරුණාවෙන් අපි මතක් කර තබන්නේ මේ භාවනා කමතාංගන ධනේගෙන ගන භාවනා වැඩිමේදී කලපුරුදු ගුරු රුගේ උපදේශය අත්‍යවශ්‍ය බවයි. ඊළඟට දැන් ඒ පළමුවෙන් ලැබෙන සමාධිය ඉතාම ශනිකම ඇති වෙනවා. හැබැයි නැගිටින්න එපා. ඒ වෙලාවේ ඉතා සිහිනුවණින් ඉවසීමෙන් සිටින්නට ඕන සමාත නීමක භාවනා මෙනෙහි කරමි. ආනපාන සති. අයමත් අයමත් වෙනවා. සියවර දහස් වරේ සමාධිය ඇති වෙවි නැති වෙ යනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා සමන්න පුළුවන් වෙනාගේ ස්ථිර කරගන්න. ඒ කියන්නේ මේ වෙලාවේ අදිස්ථාන කරන්න ඕනේ ඥානාපාන ප්‍රතිභාග නිමිත් අරමුණෙහි විතක් විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යානය විනාඩි 5ක් පවතිවා අදිස්ථාන කරමු. ඒක සිද්ධ වෙනවා. ඊළඟ විනාඩි 10ක් විනාඩි 15ක් කොහොම කාලෙ දික් කරන්න ඕනේ සමාධිය පවත්ව ගන්න. හැබැයි ඒ සමාධිය ශක්තිමත් බවටපත් වුණාම ඒක තියෙන පස් ආකාරයකින් වසීතා පුරුදු කරන්න. ආවර්ජන, සමාපජ්ජන, අදිස්ථාන, වෘත්තාන, පච්චවේකණි කියන මේවා අපි සාකච්ඡා වේලාවකදී වඩා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පංචේද වසීතාවෙන් වසීබාට පමුණවාගෙන දැන් ඉතින් ආනාපාන ප්‍රථම ධානය ලබාගෙන එහි අංග ටික හොඳට අරමුණු කරගෙන සියවර දහස්වර නැවත නැවතම ප්‍රගුණ කරන්න ඕනේ. ප්‍රගුණ කරලා කරලා තමයි අන්තිමට දෙවෙනි ධානය සඳහා ප්‍රයෝග කරන්නේ යෙදෙන්නේ. ඉතින් දෙවෙනි ධානයක් ලබා ගත්තාම ඒක පස් විදිහකින් සීභාවට පමුණවාගෙන තුන්වෙනි හතරවෙනි ධානය දක්වා යනවා. මෙන්න මේ විදිහට ඥාන වසීතාවය හොඳින් ප්‍රගුණ කරගන්නා තෙක් විදර්ශනාවට හැරෙන්නේ නැහැ. විදර්ශනාවට හැරෙන්නේ නැත්ේමක් නිසාද ඒ ධ්‍යාන වසීභාවයේ ප්‍රගුණ කරගන්න තුරු සමාධිය ශක්තිමත් නැහැ. සමාධිය ශක්තිමත් නැතුව විපස්සනා වඩන්න ගියොත් යෝගාවචරයා සමාත අඳුරු ගැබකට පිවිසුනා වගේ වෙන්න පුළුවන්. දැන් සමත භාවනාවෙන් තොරව විපස්සනා භාවනා වැඩි වෙනදි සිදු වෙන්නේ ආලෝකයෙන් තොරව අඳුරු කාමරයක යම අපපත ගාන දැක ගන්න වගේ. මේ සමාධිමත් බාටපත් වූ සිතක් ඇති යෝගාවචරයාගේ සමාධි ආලෝකයෙන් පුළුවනි ඉතාම සියුම් නාම රූප පව අරමුණු කොට විපස්සනා වඩන්න. මේක නිසා මේ ආනාපාන සති භාවනාවෙන් හෝ විනත් සමත භාවනාවකින් ධ්‍යාන සත්‍යය සමාධි ශක්තිය සාහවරු කර ගන්නා තුරු විපස්සනාවට දැස නොගැනීම වැදගත් වෙනවා. සමත භාවනාවේ ප්‍රයෝජන රාශියක් තියෙනවානේ. සමත භාවනාවේ ප්‍රයෝජන පහක් අපේ පරිණි අර්ථ කතාවල විස්තර වෙනවා. ඒ කියන්නේ චිත්ත ධම්ම සුඛ විහරණය. මේ සමත භාවනා ලාභියා මේ ජීවිතයේ ධ්‍යාන සෝයෙන් සැප විඳින්නෙක් වෙනවා. විපස්සනා පාදකානි සංසය. ඒ කියන්නේ විපස්සනාවට දැස ගැනීමට මේ සමත භාවනා දොරටුවක් වෙනවා. සමත භාවනා වැඩුව කෙනෙකුට විපස්සනා වඩන්න පහසු වෙනවා. ඒක ආනිසංසයක්. අභිඥා පාදකානි සංසය. ලෞකික අභිඥා පහක් තියෙනවනේ. ඉරිදි විද, දිව්‍ය ත්‍රෝත, පරිචිත් විජානන, ඌරුවේ නිවාසාන ස්මෘති, නිවන් චස්වර විඥාන කියලා. මේවා ලබන්නට මේ සමත භාවනාවෙන් ලබන ධ්‍යාන අත්‍යවශ්‍ය වෙනවා. එනිසා ධ්‍යාන අභිඥාට පාදක වෙනවා. හැබැයි ඒ ගැන විස්තර සාධුරට පැහැදිලි කරන්න තියෙනවා. මේ ආනාපාන සති ධ්‍යාන වලින් අභිඥාට හැරෙන්න බෑ. ඒක හැරෙන්නේ කසින භාවනාවෙන් පමණයි. අනිත් කාරණය තමයි නිරෝධ සමාපත්තියනි සංසය. ඒ කියන්නේ ධ්‍යාන බවට අෂ්ට සමාපත්‍ය බවට පත් වූ ධ්‍යානාභය තමයි අනාගාමී කෙනෙකු රහත් වෙන්නේ නිරෝධ සමාපත්තියේ සමාධිනේ සමත් වෙන්නේ. අනිත් අයට බෑ. නිසා නිරෝධ සමාපත්‍ය ආනිසංසය මේ සමත භාවනාවෙන් ලැබෙනවා. අනිත් කාණේ තමයි දෙදී. ප්‍රේත වාසයෙන් ඇදුවා නම් ප්‍රථම ධ්‍යානයේ මහා බ්‍රහ්මතලයේ කියන තුන්වෙනි බඹතල උපදිනවා. ඔය දිහේ ඒ ධ්‍යානයට අනුරූප බඹතලයන් ඉදදීම භව විශේෂ ආනිසංසයයි. එතකොට දැන් මෙතෙන් යාපි නැවතරක් හඳුන්වන්න දෙන්නේ ආනාපාන සති භාවනාව මහා පුරුෂ භාවනාවක්. මේ ආනාපාන සති භාවනාව වැඩිමින් තමාගේ సంతානයේ විතරක වේග යටපත් වෙනවා. ඒ කියන්නේ අපේ සිතේ මේ අහසේ මාලිගා හදා ඉන්න කෙනෙකු පුරුද්ද. ඉවරයක් නෑ මාලිගා හදනවා කඩා වැටෙනවා. ඒ කියන්නේ මේ සමාගයේ සිතේට කිසිම ස්ථාවරයක් නෑ. මේක මේ කර්මණු කෙරේ විසිරී යනවා. හරියට අලු ගොඩකට දැමු ගල් කැටයක් නිසා අලු විසිරී ගියා වගේ. ජල තලයකට ගල් කැටයක් දී කැබල්ලක් දැම්මම ජලය චංචල වෙනවා වගේ. ගහතිල්ලු කොඩිය නිතරම සුළඟින් සැලෙනවා වගේ. අපේ මේ සිතේ කාර්මුණක නැතුව නිතර චලනය වෙනවා විසිරී යනවා. මෙන්න මේ විසිරෙන සිත සංසම් කර ගැනීමට ඇති එකම පිළිවෙත භවනාවයි. ආනාපාන සති භවනාවයි. සාහුල ස්වාමීන් වහන්සේට මහා රාහුල වාද සූත්‍රයේදී ආනාපාන සති භවනාවත් භවනා කර්මස්ථාන හතක්ම උගන්වනවා. ඒක ආනාපාන සතියේදී උගන්ලා කියන අනිසංසය යේපිතේ චරිමක ආස්වාස ප්‍රස්වාසා තේපි විදිතාව නිරුද්ධාන්ති නො අවිදිතා කියලා. ඒ කියන්නේ යන්තිසි කෙනෙක් ආනාපාන සති ධ්‍යාන ඉපදෙවා නම් මරණසන්න මොහොතේ අන්තිම සිත අන්තිම හුස්ම දැල්ලා දකිනෙම නිරුද්ධ වෙනවා. ඒ තරම් මේ සිහිය දූලි වෙනවා. දැන් අධ්‍යාපනයේ ලබන ශිෂ්‍යයන්ට ධාරණ ශක්තිය ඇති වෙන්න මේක වඩා බෙහෙතක් නැහැ. ඒ Saraswati ගෘතේ Saraswati කයිලේ නෙද්දේ ඉස්සර කාලේ භාවිතා වුණානේ. දැන් ඒවා වැඩි ඇත්තේ නැහැ. නමුත් ඒ වාගේ බෙහෙතක් නෙමෙයි. ආනාපාන සතිය දිනපතා පුරුදු කරනවා නම් ධාරණ ශක්තිය වැඩෙනවා. අඩු ගන්න අලු යම් කාලයේ පැයක් පමණ වද්දපාරයන්තෙන් ආනාපාන සතිය වැඩුවොත් ඒ හේතුවෙන් ඉතාම ඉක්මනින් ධාරණ ශක්තිය වැඩෙනවා. වෙනත් කෙනෙක් පැය ගණනාවක් පාඩම් කරන පාඩම විනාඩි ගණනාවකින් පාඩම් කරගෙන ධාරණය කරන තරම් ශක්තිය ආනාපාන සති භාවනාවෙන් ලැබෙනවා. අනිත් කාරණය ආනාපාන සති භාවනා වැඩිීමේදී තමාගේ ජීවිතය පිළිබඳව නොයෙක් ප්‍රශ්නයන් ගැටලුයන් निराකරණය කරගන්න හැකි වෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙක් බොහෝ වැඩ කරලා මහන්සියලා ගමන් බිමන් ගිහලා වෙහෙසිලා ඇවිල්ලා මොනවාරි මත්පැන් ටිකක් පානය කරලා මේක ගන්නවා. නමුත් ආනාපාන සති එහෙම නෙමෙයි. ඕනෑ තරම් මහන්සියලා වැඩ කරලා මහන්සියෙන් අවසාන මොහොතේදී අත්පාමුණකට දුහෝණය කරගෙන ඇඳ කෙරලා හරි පහසු තැනකට වාඩි වෙලා හරි ආනාපාන සතිය වඩන්න විනාඩි 10ක් පුදුමාකාර කායික සංසිඳීමක් මානසික සංසිඳීමක් සමන්ට ලැබෙනවා. අඩු ගාණ විනාඩි 10ක් හරි එකේ ආනාපාන සතිය හිත පිහිටුවාගෙන හිටියානම් පය පහක් හයක් සැතපීලා නිදාගෙන හිටියේ කෙනෙකුට වාගේ කායික පහසුවක් දැනෙනවා. ඒක නිසා මේ කායික වශයෙන් පහසු වීමේට මානසික වශයෙන් සංසිඳීමට මේ ආනාපාන සතිය මහෝපකාරී වෙනවා. සමහර විට විසඳා ගන්න බැරි යම් යම් ප්‍රශ්න ආවම බොහොම වේදනාවකට පත් වෙනවා මිනිස්සු. මේ අවස්ථාවක කොහොම අත්හැර දාලා කියන්නේ හිතින් ඒව අත්හැර දාලා ටික වේලාවක් ආනාපාන සතිය දෙන්න. විනාඩි 10ක් 15ක් ආනාපාන සතිය දෙන්න. එයදෙන් ඉස්සෙල් හිතා ගන්නවා මට මේ අසවල් ප්‍රශ්නෙට පිළිතුරු ලැබේවා. හිතාගෙන ආනාපාන සතිය වඩන. ඉතාලම පැහැදිලිව දෙවි කෙනෙක් කියනවා වගේ මනසට වැටෙන්න පටන් ගන්නවා සමාගයේ ප්‍රශ්නෙට පිළිතුරු. මොනතරම් පුදුමද? මේ හිතතරම් දෙයක් නැහනේ සංවර කරගත්තොත් ලැබෙන ආනිසංස. හිත ස්වභාවිත කළා නම් ඒ තරම් අර්ථයක් ලෝකේ කොහෙවත් ලැබෙන්නේ නැහැ දෙවි කෙනෙකුගෙන් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ආනාපාන සති භාවනාව එදිනෙදා තමන්ගේ ජීවිතයේට ප්‍රශ්න निराකරණය කරගන්න කායික සුවයෙන් සුවපත් වෙන්න මානසික සුවයෙන් සුවපත් වෙන්න එවාගෙම සිය නිවෙස්වල සමගිය වැඩෙන්න එවාගෙම සංසුන්ව ජීවත් වෙන්න සංසුන්ව කතාකරන්න සංසුන්ව ඉරියාපවත් වන්න අලාභයේදී අයසේදී එවාගෙම නිඳාවේදී දුක් කරදරවලදී කම්පාන වෙන්න ලාභයේදී යසසේදී ප්‍රශංසාවේදී එවාගෙම සප සම්පත්වලදී උද්දාම නොවි මනසෙහි නෝනින් ගතකරන්න පුදුම ශක්තිය මේ ආනාපාන සතිය භාවනාවෙන් ලබා ගන්න පුළුවන්. බොහෝ යෝගාවචරයෝ නොකඩවා මේ භාවනාව අවුරුදු ගාණක් වඩලා අප ඉදිරියේ ප්‍රකාශ කළ කිනානි ස්වාමීනි මේ ආනාපාන සති භාවනාව අපට දැන් අත්හරින්න බැරි ආහාරයක් කියලා. ඒකෙන් මේ විදිය අපට ආනිසංස ලැබිලා තියෙන බොහොම නිරෝගී එවාගෙම බොහොම සිත සංසුන් එවාගෙම අපිට ජීවිත ප්‍රශ්න නැහැ මේ ලෝකේ බොහෝ දෙනාට තියෙන ප්‍රශ්න අපට නැහැ ඒමත් නිසාද මේ ආනාපාන සතියෙන් අපේ සිත සංසුන් වෙලා තියෙනවා කලබල වෙන්නේ මේ විදිහට පෞද්ගලික ප්‍රයෝජන ලබා ගන්න ඇති අපේ ඉදිරියේ බොහෝ දෙනෙක් කියලා තියෙනවා ඒ නිසා අපි කරුණාවෙන් ආරාධනා කරනවා බෞද්ධ අබෞද්ධ ගිහි පැවිදි හැම කෙනෙක්ම මෙලව සුවසේ ජීවත් වෙන්න එවාගෙම වාසනාවන්ත ජීවිත පවත්වන්න සමගි සම්පන්න ජීවිත පවත්වන්න එවාගෙම ගැටලුවක් නැතුව ජීවිත පවත්වන්න නිරෝගී ජීවිත පවත්වන්න නැනවත් ජීවිත පවත්වන්න එවාගෙම නිවනට පිරිසුණු ජීවිත ගත කරන්න නිවනට යොමු වෙච්ච ජීවිත ගමන් කරවන්නට නම් ආනාපාන සතිය දිනපතා පුරුදු කළ යුතුමයි. එතකොට මේ ආනාපාන සතිය මේ විදිහේ වඩන අතරත තවත් මේ සම්බන්ධව දීර්ඝ විස්තර විවරණය නැවත අවස්ථාවක අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මක් නිසාද අද බෞද්ධ ලෝකයා විශේෂයෙන්ම භාවනා සම්බන්ධ උද්‍යෝගයක් අතිශයින්ම පවත්වනවා. ඒසම් භාවනා පිළිබඳව නිවැරදි මාර්ගයක් ඇතුවත් අපේ ලංකාවේ විශේෂයෙන්ම ලංකාන්තික බෞද්ධයෝ මහා පාරමී ඇති පුණ්‍යවන්ත බෞද්ධයන් බැවින් මේ ජීවිතේම ප්‍රතිඵල නෙලා ගන්න සමර්ථ වෙනවා. එනිසා ඈතාතීතයේ පටන් මුළු ලෝකයේම බෞද්ධ ලෝකයේම ශ්‍රී ලංකාවට ගෞරව දක්වනු ලබන්නේ ලංකාද්වීපයේ සීලම සත්‍රාය කරුණ ඇති බැවින් ගහක් මුලකට ගියත් හිත සමාධිමත් කරගන්න පුළුවන් කියලා. එනිසා ඒ විදිහේ වාසනාවන්ත රටක ජීවත් වෙන වාසනාවන්ත බෞද්ධයන් හැටියට අපට මේ භාවනාවෙන් අදාළම ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් නිවරදෙව මේ භාවනා මාර්ග ඉදිරියට ගමන් කරන්න කියලා යමුනොත් එනිසා ඒ සම්බන්ධව නැවත අවස්ථාවල අපි කරුණ ඉදිරිපත් කරන්න ලැබුණොත් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා ඒකම අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා මේ ශ්‍රී ලංකා දීපයේ 2300 හය වසරක් මුළුල්ලෙහි නිර්මලව ගෞතම සම්බුද්ධ ශාසනයේ ධ්‍යාන අභිඥා සමාප්‍රත්‍ය විපස්සනා ඥාන මාර්ගඵලාභයෙන් බබළුණාසේම ඉදිරි කාලයේදී සම්බුද්ධ ශාසනාන්තයේ දක්වා වරුදු 5000ක් පිරෙන තුරුම නැවත නැවත ශ්‍රී ලංකා දීපේ ධ්‍යාන සමාධි සමාප්‍රත්‍ය අභිඥා විපස්සනා මාර්ගඵලාභයෙන් පහළ වෙමින් සරුවක්න සාජෝත්ථමයන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයෙන් පල නෙලාගෙන සම්බුද්ධ ශාසනයේ උසස් අර්ථයන් නෙලාගෙන මේ බුද්ධ ශාසනයෙන් ලබන්නේ තියෙන උසස්ම ප්‍රතිඵල ලබා ගැනීමට තව තවත් අපේ පුණ්‍යවන්තයන්ට වාසනාව ලැබේවා උදාපත් වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතරත නීතලේ පටන් බබතලේ දක්වා වෙසෙන පාරමී පුණ්‍ය වාසන ඇති මහේශාක්‍ය මහානුභාව සම්පන්න දෙවියෝද බ්‍රහ්මයෝද ශ්‍රී ලංකාද්වීප ධර්මී තලයේ සිංහල බෞද්ධයන් අතර තේජෝබල පරාක්‍රමයේ 15 මේ බුද්ධ ශාසනයෙන් ලබන්නේ තියෙන උසස්ම ඒ භාවනා ප්‍රතිඵල නෙලාගෙන දෙවියන් සෑත ලෝකයාට නිවන් මඟ ආලෝකමත් කරමින් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කෙරෙත්වා කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. දැන් මෙතෙක් වේලා ඉතා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ධර්ම ශ්‍රවණය කළ පින්වත් සෑම දෙනාටම ඉදිරි අනාගතයේදී මේ ආනාපාන සති භාවනාව මුදුන් පමුණවා ගැනීමටත් එමගින් උපචාර ධ්‍යාන අර්පණ ධ්‍යාන මුදුන් පමුණවා ගැනීමටත් ධ්‍යාන මාත්‍රයකින් නොනැමති සමත භාවනා සියල්ලම අර්පණා බවට පමුණුවමින් භාවනා වඩා අවසානයේදී විපස්සනා ඥාන දිනු කරගෙන තම තමා බලාපොරොත්තු වන අධිගම බෝධියාණන්ගෙන් ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා මම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතර දෙවියන් සෑත ලෝකයාට පින් අනුමෝදන් කරමින් අපේ ආශිර්වාදයෙන් මුදුන් කමුණා ගන්නවා. ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග මහින්දිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. පංචශීලයේ පිහිටා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් අත්පත් කරගත් කුසලානිසංස බලයෙන් රත්නත්‍රයන් භාවයෙන් සැනත මෙලෝ පරලෝ ජයග්‍රහණ යති කෙලවර පැතු බෝධියෙන් අජරාමර සාන්ත අමා මහ නිවන් සුවක් වේවා කී අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. පොසොන් පොහොය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පැවැත්වූයේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ජන් වහන්සේ. සම්මත ප්‍රතිපදාවලින් විචාරය වෙන සම්මත දේශනාව.